తథాగత పదయ సుగత తథాగత యన దిపద రూపేన్ హా అర్థేంద బిహేవిన్ సమానయ బుదురదున్ తమన్ వహన్సే గన బిహేవిన్ వ్యవహార కరతి బెనుయే తథాగత యన వచనయాయ్ ఎబెవిన్ మెతనహి తథాగత యన వచనయద විස්තර කළ යුතුය. බුදුරදුන් විසින්ම තථාගත යන වචනයේ අර්ථ විවරණයක් දීඝනිකායේ පාසාදික සූත්‍රයේහි කර ඇත්තේය. අටුවාවල එහි අර්ථ විවරණය කර ඇත්තේ මෙසේය. සුමංගල විලාසිනී 47. අට්ඨහි කාරණේහි භගවා තථාගතෝ. 1. තථා ආගතෝති තථාගතෝ. 2. තථා ගතෝති තථාගතෝ. 3. තත ලක්ඛන ආගතෝති තථාගතෝ. 4. තත ධම්මේ යථාවතෝ අභිසම්බුද්ධෝති තථාගතෝ. 5. තත දසිතාය තථාගතෝ. 6. තත වාදිතාය තථාගතෝ. 7. තථා කරිතාය තථාගතෝ. 8. අභිභවනට්ඨේන තථාගතෝ. 1. පෙර බුදුවරුන් ආපරිදි ආබැවින් බුදුන් වහන්සේ තථාගත නම් වෙයි. අතීතේහි ලෞතුරා බුදුබවට පැමිණ වදාලා වූ සියලු බුදුවරයෝ සකල සත්වයන්ටම යහපත සැලසීමේ අදහසින් සකල සත්වයන්ටම යහපත සිදු කිරීමේ උත්සාහයෙන් ආවාහුය. විපස්සී බුදුරජාණන් වහන්සේ එසේ ආහ. සිකී, වෙස්සබු, කකුසඳ, කෝනාගමන, කස්සප යන බුදුවරයෝද එසේම ආහ. යම් බලාපොරොත්තුවකින් ඒ අතීත බුදුවරයෝ ආවාහුද, ඒ බලාපොරොත්තුවෙන්ම අප බුදුරජාණන් වහන්සේද ආහ. යම්සේ පෙර බුදුවරයෝ දාන, සීල, නෙක්ඛම්ම, ප්‍රඥා, වීරිය, ශාන්ති, සත්‍ය, අදිෂ්ඨාන, මෙත්තා, උපේක්ඛා යන දස පාරමිතාවන්ද, දස උපපාරමිතාවෙන්ද, දස පරමාර්ථ පාරමිතාවන් සම්පූර්ණ කොට අංග ප්‍රත්‍යාංග, නේත්‍ර පරිත්‍යාග, ධන පරිත්‍යාග, රාජ්‍ය පරිත්‍යාග, පුත්‍ර ධාර පරිත්‍යාග යන පංචමහා පරිත්‍යාගයෙන් පරිත්‍යාග කොට ආවාහුද අප බුදුරජාණන් වහන්සේද එසේම ආහ. යම්සේ අතීත බුදුවරයෝ සතර සතිපට්ඨානයෙන්, සතර සම්‍යක් ප්‍රදානයෙන්, සතර ඉර්ධිපාදයෙන්, පංච ඉන්ද්‍රියෙන්, පංච බලයෙන්, සප්ත බෝධ්‍යාංගයෙන් වඩා ආර්ය අෂ්ටාංගික මාර්ගයේද වඩා ආවාහුද අප ගෞතම බුදුරජාණන් වහන්සේද එසේම ආහ. එසේ ආබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති. 2. පෙර බුදුවරයන් වහන්සේ ගිය පරිදි ගිය බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. විපස්සී බෝධිසත්වයෝ මෞකුසින් බිහි වූ කෙනෙහිම සම වූ පතුල් වලින් පොළොවෙහි සිටි සියලු දික්බලා දෙවියන් විසින් චාමර සේසත් ඔසවා සිටියදී උතුරු දිග බලා සත්පියවරක් ඉදිරියට ගමන් කොට අග්ගෝ හමස්මි ලෝකස්ස යනාදීන් අභීත ප්‍රකාශනයක් කළහ. සිකි, වෙස්සබු, කකුසඳ, කෝනාගමන, කස්සප යන මහා බෝධිසත්වූහුද එසේම කළහ. අප සිද්ධාර්ථ ගෞතම බෝධිසත්වයෝද එසේ ගමන් කළසේක. ඒ ගමන අනේක විශේෂ ආදිගමයන්ට පෙරනිමිත්තක් වන ගමනකි. බිම පය තබන සෙස්සන්ගේ පතුල් සම්පූර්ණයෙන් පොළොවෙහි සැපී එහි නොපිහිටයි. බෝසතුන්ගේ පතුල් සැමතැනම පොළොවෙහි සැපී සිටින සේ බිම පිහිටයි. බෝසතුන් උපන් කෙනෙහිම සැමතැනම බිම සැපෙන සේ පොළොවෙහි පා තබා සිටීම චතු ඉර්දිපාදයන් ලැබීමේ පෙරනිමිත්තයි. උතුරට ගමන් කිරීම සකල ලෝකෝත්තර ධර්මයන් ලැබීමේ පෙරනිමිත්තයි. සත්පියවරක් ගමන් කිරීම සප්ත බෝධ්‍යාංග රත්නයන්ගේ ප්‍රතිලාභයට පෙරනිමිත්තයි. රන්දඩු ඇති චාමර එසවීම සකල තීර්ථකයන් මැඩලීමේ පෙරනිමිත්තයි. ශ්වේත ඡත්‍රය දැරීම අරහත්ඵල විමුක්ති සංඛ්‍යාත ශ්වේත ඡත්‍රය ලැබීමේ පෙරනිමිත්තයි. සකල දිශාවන් බැලීම අනාවරණ සර්වඥතා ඥානය ලැබීමේ පෙරනිමිත්තයි. අභීත ප්‍රකාශනය කිරීම කිසිවෙකු විසින් පෙරලිය නොහෙන උත්තම ධර්මචක්‍රය පැවැත්වීමේ පෙරනිමිත්තයි. මහබෝසතුන්ගේ ඒ ගමන නොවරදින පෙරනිමිත්තක් වන ගමනකි. ඒ ගමන නිමිත්තෙන් සිදුවන සියල්ල නොවරදවා එසේම සිදුවේ. නොවරදවාම සිදුවන කරුණුවලට පෙරනිමිති වන ගමනක් උපන් කෙනෙහිම ගිය බැවින් සර්වඥාන් වහන්සේ තථාගත නම් වෙති. තවද පෙරබුදුවරයෝද අප ගෞතම බුදුරජාණන් වහන්සේද නෛෂ්ක්‍රම්‍යයෙන් කාමච්ඡන්දය ප්‍රහාණය කොට ඉදිරියට ගියහ. අව්‍යාපාදයෙන් ව්‍යාපාදයද ආලෝක සංඥාවෙන් තීන මිද්දයද අවික්ෂේපයෙන් උද්දච්ච කුක්කුච්චයන්ද ධර්ම ව්‍යවස්ථාවෙන් විචිකිච්ඡාවද දුරුකොට ඉදිරියට ගියහ. ඥානයෙන් අවිද්‍යාව ප්‍රදාලනය කොට ගියහ. ප්‍රීතියෙන් අරතිය දුරුකොට ගියහ. ප්‍රථම ධ්‍යාන ආදියෙන් නීවරණ ආදිය දුරුකොට ගියහ. සෝවාන් මාර්ගයෙන් දෘෂ්ටිය හා තදේකස්ත ක්ලේශයන්ද සකදාගාමි මාර්ගයෙන් ඕදාරික ක්ලේශයන්ද අනාගාමි මාර්ගයෙන් අනුසහිත ක්ලේශයන්ද අරහත් මාර්ගයෙන් සකල ක්ලේශයන්ද ප්‍රහාණය කොට පරම සුන්දර නිර්වාණයට ගියහ. එසේ ගිය බැවින් බුදුවරු තථාගත නම් වෙති. 3. තත යනු සත්‍යට නමකි. නාම රූපයන්ගේ නියම ලක්ෂණයන් සත්‍ය ලක්ෂණයන් දැකීමට දුෂ්කරය. එබැවින් සාමාන්‍ය ලෝකයා ඒ නාම රූපයන් සත්ව පුද්ගලාදී වශයෙන්ගෙන ඒවා ගැන රැවටී සිටිති. භාග්‍යවතුන් වහන්සේ ඒ නාම රූප ධර්මයන්ගේ තත ලක්ෂණය නියම ස්වභාවය ඇති සැටියටම නොවරදවා දැන සිටිසේක. නාම රූප ධර්මයන්ගේ තත ලක්ෂණය හෙවත් නියම ලක්ෂණය දැනීම තත ලක්ෂණයට ඥානයෙන් පැමිණීමකි. තත ලක්ෂණයට ඥානයෙන් ඒමකි. එබැවින් ඥාන ගමනින් තත ලක්ෂණයට ආයේය පැමිණියේය යන අර්ථයෙන් සර්වඥාන් වහන්සේ තථාගත නම් වෙති. දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය යන මේ ආර්ය සත්‍ය හතර දෙන එසේම ඇති බැවින් තත ධර්ම නම් වෙති. කිසි කලෙක අසත්‍ය නොවන බැවින් අවිතත ධර්ම නම් වෙති. අන් අයුරකින් නොවන බැවින් අනනත් අනන්‍යත ධර්ම නම් වෙති. ඒ කාන්තයෙන්ම ඇති බැවින් තත නම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය ඇතිසැටියෙන්ම අවබෝධ කළ බැවින් බුදුරජාණෝ තථාගත නම් වෙති. එහි ගත යනුවෙන් කියවෙන්නේ අවබෝධ කිරීමය යන අර්ථයයි. තවද අවිද්‍යාව සංස්කාරයන්ට හේතුවන බවද එසේමය. සංස්කාරයන් විඥාණයට හේතුවන බවද එසේමය. විඥාණය නාම රූපයන්ට හේතුවන බවද එසේමය. නාම රූපයන් ෂඩ් ආයතනයන්ට හේතුවන බවද එසේමය. ෂඩ් ආයතනයන් ස්පර්ශයටද, ස්පර්ශයෙන් වේදනාවටද, වේදනාවෙන් තෘෂ්ණාවටද, තෘෂ්ණාවෙන් උපාදානයටද, උපාදානයෙන් භවයටද, භවයෙන් ජාතියටද, ජාතියෙන් ජරා මරණ, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස්ස උපායාසයන්ට හේතුවන බවද එසේමය. එසේම වන බැවින් තත නම් වූ ඒ කරුණු අවබෝධ කළ බැවින්ද බුදුරජාණෝ තථාගත නම් වෙති. පහ. සත්වයන්ගේ චක්කු ශෝත ආදී ද්වාරයන්ට පැමිණෙන්නා වූද, ද්වාරයන්හි ගැටෙන්නා වූ, ද්වාර අනුසාරයෙන් සත්වයන් දැනගන්නා වූ රූප ශබ්ද ආදී ධර්මයන් මනුෂ්‍ය දේව බ්‍රහ්ම ආදී සත්වයෝ ආත්ම නියාදී වශයෙන් වැරදි ලෙස දනිති. ගණිති. භාග්‍යවතුන් වහන්සේ වනාහි සත්වයන් වශයෙන්ද සංස්කාර වශයෙන්ද අනේක චක්‍රාවාලයන්හි ඇති රූප ශබ්ද ආදී සියල්ල ඇති සැටියෙන්ම දන්නාහ. සකල සත්වයන් විසින් දක්නා ලද, අසන ලද, පැමිණෙන ලද, සොයා ගන්නා ලද සියල්ල ඇති සැටියටම දක්නාසේක. එබැවින් භාග්‍යවතුන් වහන්සේ තථාගත නම් වෙති. 6. සත්‍ය නොවරදින දය තත නම් වේ. තථාගතයන් වහන්සේ බෝධිමූලයේ අපරාජිත පරියංකේහි වැඩහිඳ පස්මරුන් පරදවා ලෞතුරා බුදුබවට පැමිණි තැන් පටන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවීම දක්වා ඒ අතර කාලයේදී යමක් ප්‍රකාශ කරන ලද නම් ඒ සියල්ල එසේම වන බැවින් නොවරදින බැවින් තත නම් වේ. නොවරදින දෙයක්ම ප්‍රකාශ කරන බැවින් සර්වඥාන් වහන්සේ තථාගත නම් වනසේක. තථාගතයන් වහන්සේ තුළු නම් ජනපදයෙහි වැඩවෙසෙන සේක් ලිච්ඡවී පුත්‍ර සුනක්කත්ත නම් භික්‍ෂුව හා උත්තරකා නම් නියම්ගමට පිඩු පිණිස වැඩවදාල සේක. එකල්හි එහි බලුවතපුරණ කෝරක්කත්තිය නම් තවුසෙක් වාසය කළේය. ඔහු වස්ත්‍ර නොහඳන්නේය, භාජන නොපිළිගන්නේය, බිම දැමූ ආහාර සතරගාතයෙන් සිට කටින්ම සුනකයෙකු ලෙස අනුභව කරන්නේය. සුනකයෙකුසේ වකුටු වී බිම නිදන්නේය. බුදුරදුන් පසුපස ඇවිදත් රහතුන් නොහඳුනන සුනක්කත්ත ඒ තවුසාදක වස්ත්‍රලෝභය, භෝජනලෝභය, ආසනලෝභය දුරුකොට බිම දැමෝදය වළඳන මේ තවුසා ඒ කාන්තයෙන් රහත් කෙනෙකි. මොහු වැනි අන් පැවිද්දෙක් නැත. අපේ පැවිද්ද කුමක්ද? මොහුගේ පැවිද්දම නියම පැවිද්ද නොවේ දැයි සිතුවේය. සුනක්කත්ත මහණ ස්වභාවයෙන්ම ලාමක අදහස් ඇතියකු බව දන්නා තථාගතයන් වහන්සේ මේ තවුසා දැක ඔහු කුමක් සිතුවේ දැයි බලාවධාරණු සේක්. ඔහු සිතූ සැටි දැක සුනක්කත්ත නුබත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක්යැයි කියාගන්නවා නොවේදැයි වදාළහ. එකල්හි සුනක්කත්ත ස්වාමීනී කිනම් වරදක් නිසා මාහට එසේ කීසේක් දැයි විචාලේය. නුඹ අර බලුවත පුරණ කෝරක්කත්ති රහතන් වහන්සේ කෙනෙක් යැයි සිතුවේ නොවේද යයි තථාගතයන් වහන්සේ වදාළහ. එකල්හි සුනක්කත ස්වාමීනි නුඹ වහන්සේ අරහත්වයට මසුරුණසේක්දැයි කීය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් මෝග පුරුෂය මම අරහත්වයට මසුරුවන්නේ නොවෙමි. නුඹට රහත් නොවන්නෙකු ගැන රහත්ය යන දෘෂ්ටිය ඇතිවිය. එය හැරව එය නුඹට දීර්ඝ කාලයක් අනර්ථය පිණිස නොපවතිවා යයි වදාරා. නුඹ රහතන් වහන්සේ කෙනෙකුසේ සිතූ කෝරක්කත්තිය අදින් හත්වන දින අජීර්ණ රෝගයෙන් මැරෙන්නේය. ඔහු සියල්ලන්ට හීන කාලකාංචිකා නම් අසුර යෝනියෙහි උපදින්නේය. ඔහුගේ සිරුර කීරණත්තම්බක නම් සොහොනට ඇද දමන්නාහ. නුඹ කැමති නම් එහි ගොස් කොහි උපන්නෙහි දැයි ඔහුගෙන් අසන්න. ඔහු උපන් තැන කියනු ඇතැයි වදාළසේක. ඉක්බිති සුනක්කත්ත කෝරක්කත්තිය වෙත ගොස් බුදුරදුන්ගේ ප්‍රකාශය ඔහුට කියා ශ්‍රමණ ගෞතමයන්ගේ කීම බොරු වන්නට ඔබ පමණදන ආහාර ගනිමින් පරිස්සම් වන්නේයි ඔහුට අවවාද කොට සත්වන දවස පැමිණෙනතුරු දින ගනිමින් සිටියේය. කෝරක්කත්තිය ඔහුගේ බස් අසා බුදු වදන් බොරු කරන්නට සිතා එදින් පටන් නිරාහාරවම සිටියේය. සත්වන දිනයේ කෝරක්කත්තියගේ දායකයෙක් වෙනදා අපනිවිසට පැමිණෙන ශ්‍රමණයන් වහන්සේ දින ගණනකින්ම නොපැමිණියේය. උන්වහන්සේ බලන්නට යම් යැයි සිතා ඌරු මස් පිසවාගෙන බද්ද සමගගෙන ගොස් කෝරක්කත්තිය ඉදිරියේ බිම හැලුවේය. දින ගණනක් නිරාහාරව සිටි කෝරක්කත්තියට ඒ ආහාරය නොවලදා සිටිය නොහැකි විය. ඔහු ශ්‍රමණ ගෞතමයන්ගේ කීම හරි ගියත් හරි නොගියත් නිරාහාරවම මැරෙනවාට වඩා මට ආහාරයක් වළඳා මැරීම හොඳයි යයි සිතා නැගිට හතරගාතයෙන් සිට බඩපුරා ඒ ආහාරය අනුභව කළේය. දින ගණනක් නිරාහාරව සිට අනුභව කළ ඒ ආහාරය ඔහුට දිරවාගත නොහැකි විය. එදින රාත්‍රියෙහි අජීර්ණයෙන් ඔහු මැරී බුදුරදුන් වදාළ පරිදි කාලකංචිකා නම් අසුර යෝනියෙහි උපන්නේය. තීර්ථකයෝ කෝරක්කත්තියගේ මරණය අසා රැස්ව දවස් ගැන බලා ශ්‍රමණ ගෞතමයන්ගේ එක් පසක් හරි ගියේය. දැන් මේ මිනිය අන්තනකට ඇද දමා ඔහුගේ වචනය බොරුකොට නිග්‍රහ කරාමියයි සිතා කෝරක්කත්තියගේ මිනිය වැලකින් බැඳ බලුකුණක් මෙන් ඇදගෙන ගියෝය. ඔවුනට ගිය ගිය තැන මිදුල්ම විය. දැමීමට සුදුසු තැනක් නොලැබ ඉදිරියට ගියා වූ ඔවුහු ඉබේම කීරණත්තම්බ නම් සොහොනේ බිමට පැමිණියෝය. ඔවුහු ඒ බුදුරදුන් වදාළ සොහොන බව දැන අන්තනකට ගෙන යනු පිණිස මිනිය අදින කල්හි බැඳී වැල් සිඳී ගියේය. මිනිය එතනින් සෙලවිය නොහැකි විය. ඔවුහු වන්නාක් වේවා යයි මිනිය එහි දමා ගියහ. ඉක්බිති සුනක්කත්ත භික්ෂුව ශ්‍රමණ ගෞතමයන් කී දේවලින් කොටසක් හරි ගියේය. මල එකෙකු නැගිට අනෙකෙකු හා කතා කිරීම නම් සිදු නොවන්නකි. දැන් මම ගොස් ඔහුට කතා කරන්නෙමි. ඔහු කතා කළහොත් හොඳය, නොකළහොත් ශ්‍රමණ ගෞතමයන් හට මුසාවාදයෙන් නිග්‍රහ කරන්නෙමි යැයි සිතා කීරණත්තම්බ සොහොනට ගියේය. එහි ගොස් කෝරක්කත්තිකගේ සිරුරට තෙවරක් අතින් තට්ටු කර, ඇවැත්නි කෝරක්කත්තිය, ඔබ උපන්තන දන්නේ දැයි ඇසීය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ ආනුභාවයෙන් අසුරයා ගෙන්වා කෝරක්කත්තියගේ මලසිරුරට ප්‍රවේශ කරවා ඔහු කාලකංචිකානම් සියල්ලටම හීන වූ අසුර යෝනියෙහි උපන් බව ප්‍රකාශ කර වූහ. බුදුරදුන්ගේ වදන ඔවුනට බොහෝ උත්සාහ කොටද වරදවන්නට බොරු කරන්නට නොපිළිවන් විය. තථාගතයන් වහන්සේ වෛශාල නාගරාසන්නයේ මහවනයේ කූටාගාර ශාලාවක වැඩවෙසෙන කල්හි වෛශාලියෙහි පාතික පුත්ත නම් කීර්තිමත් අචේලක තවුසෙක් විය. ඔහු වෛශාලී නගරයෙහි පිරිස් මැද මෙසේ කියයි, ශ්‍රමණ ගෞතම තෙමේ ඥානවාදියකි, මමද ඥානවාදී වෙමි. ඥානවාදී වූ මම ඥානවාදී ගෞතමයන් හා තරඟයට ඉර්ධි ප්‍රාතිහාරය කිරීමට සුදුසු වෙමි. ප්‍රාතිහාරය සඳහා ශ්‍රමණ ගෞතමයෝ මාර්ගයෙන් අඩක් දුර එත්වා, මමද මාර්ගයෙන් අඩක් දුර එන්නෙමි. ශ්‍රමණ ගෞතමයන් එක් ප්‍රාතිහාරයක් කළහොත් මම දෙකක් කරමි. ශ්‍රමණ ගෞතමයන් ප්‍රාතිහාර දෙකක් කරොත් මම හතරක් කරමි. ඔවුන් හතරක් කළහොත් මම අටක් කරමි. ශ්‍රමණ ගෞතමයන් කොතෙක් ප්‍රාතිහාර්ය කළත් මම ඔවුන් කරන ප්‍රාතිහාර්යමෙන් දෙගුණයක් ප්‍රාතිහාර්ය දක්වමි. ලිච්ඡවී පුත්‍ර සුනක්කත්ත පාතික පුත්‍රගේ කතාව අසා බුදුරදුන් වෙත ගොස් පාතික පුත්‍ර කියන කරුණ උන්වහන්සේට සැලකලේය. එකල්හි තථාගතයන් වහන්සේ වදාරණසේක් සුනක්කත්තය පාතික පුත්‍රයා හට ඒකීම අස්කර නොගෙන තමාත් බුදු කෙනෙක් යැයි සිත ඉවත් නොකොට, තමාත් බුදු කෙනෙක් යන දෘෂ්ටිය ඉවත් නොකර මා ඉදිරියට නොආ හැකිය. ඉදින් එන්නට උත්සාහ කළහොත් ඔහුගේ හිස බොටුවෙන් ගැලවී බිමට වැටෙන්නටද පිළිවන, සත්කඩකඩ පුපුරා යන්නට හෝ පිළිවන යැයි වදාළසේක. එකල්හි සුනක්කත්ත මහණ, ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, නුඹ වහන්සේ පරිස්සම් වන්න, නුඹ වහන්සේ පරිස්සම් වන්න යයි කීය. නුඹ කුමක් නිසා මට එසේ කියන්නේ හිදයි තථාගතයන් වහන්සේ වදාළහ. ස්වාමීනි පාතික පුත්‍ර යම් කිසි ක්‍රමයකින් නුඹ වහන්සේ ඉදිරියට පැමිණියහොත් නුඹ වහන්සේගේ කීම බොරු වන්නේය යයි සුනක්කත්ත කීය. එකල්හි තථාගතයන් වහන්සේ සුනක්කත්තය, තථාගතයන් වහන්සේ හරි නොයන කතා කියද්දයි වදාළහ. ස්වාමීනි පාතික පුත්‍ර හට නුඹ වහන්සේ ඉදිරියට නොආ හැකි බව නුඹ වහන්සේ විසින් නුවණින් දක්නා ලදද, නැතහොත් දෙවියන් විසින් හෝ නුඹ වහන්සේට කියන ලද්දද්දයි සුනක්කත්ත ඇසීය. සුනක්කත්ත මම ඒ බව දුටිමි, දෙවියෝද ඒ බව මට කීහ යයි තථාගතයන් වහන්සේ වදාළහ. ඉක්බිති තථාගතයන් වහන්සේ සුනක්කත්ත මම වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය පිණිස පාතික පුත්‍රගේ ආරාමයට යමි, නුඹ කැමති නම් ඒ බව පාතික පුත්‍ර හට දන්වන්නේයි වදාළහ. පසුදින තථාගතයන් වහන්සේ වෛශාලියෙහි පිඬු පිණිස හැසිර දිවා විහරණය සඳහා පාතික පුත්‍රගේ ආරාමය බලා වැඩම කළසේක. සුනක්කත්ත වතපිළිවෙත කරමින් බුදුරදුන් සමීපෙහි හැසිරෙන්නෙකු වුවද බුදුරදුන්ට සතුරු, බුදුරදුන් පරදිනු දක්නට කැමති පුද්ගලයෙකි. ඔහු වෛශාලියට ගොස් පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ පාතික පුත්‍රගේ ආරාමයට වැඩම කළහ. අද උසස් පැවිද්දන් දෙදෙනෙකු අතර ප්‍රාතිහාර්ය තරගයක් වන්නේය. එය බැලීමට සැමදෙනාම පැමිණෙත්වායි කියමින් ඇවිද්දේය. ඔහුගේ බස් අසා ප්‍රසිද්ධ අප්‍රසිද්ධ ලිච්ඡවීහුද බ්‍රාහ්මණ ගෘහපතීහුද නානා ලබ්ධික ශ්‍රමණයෝද පාතික පුත්‍රගේ ආරාමයට ගලා ආහ. පිරිස් දහස් ගණනක් වූහ. තමාට ප්‍රාතිහාරය පෑ නොහෙන බව පාතික පුත්‍ර දනී. ඔහු කලින් කීවේ බුදුරදුන් ප්‍රාතිහාර තරඟයට ඉදිරිපත් නොවෙත්‍යයි අදහසිනි. භාග්‍යවතුන් වහන්සේ දවල් කාලයේ විසීම පිණිස ඔහුගේ ආරාමයට පැමිණ ඇති බවත් ප්‍රාතිහාරය දක්නට මහා සෙනගක් එමින් සිටින බවත් පාතික පුත්‍රට සැලවී ඔහු බිය විය. කළ හැකි අනිකක් නැත්තෙන් ඔහු තීන්දුක කානු නම් පිරිවැජි අරමට පලා ගියේය. ප්‍රාතිහාරය දක්නට රැස් වූ පිරිස පාතික පුත්‍ර බිය වී තීන්දුකානු නම් පරිබ්‍රාජකාරාමයට පලා ගිය බව අසා ඔහු කැඳවාගෙන එනු පිණිස පුරුෂයෙකු යවූහ. ඔහු පාතික පුත්‍ර වෙත ගොස්, "ඇවත්නි පාතික පුත්‍ර, ඔබ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හා ප්‍රාතිහාර කීමට කැමති බව කීවේය. ශ්‍රමණ ගෞතමයන් මගින් අඩක් දුර ආවහොත් ඔබත් අඩමග ගොස් ශ්‍රමණ ගෞතමයන්ට කරන ප්‍රාතිහාරයෙන් දෙගුණයක් ප්‍රාතිහාර කරන බව ජනයා මැද තනතන කියා ගියේය. දැන් ශ්‍රමණ ගෞතමයෝ මගින් අඩක් ඉක්මවා ඔබගේ අරමටම පැමිණ සිටින්නාහ. ප්‍රාතිහාරය දකිනු රිසියෙන් බොහෝ ජනයා දෙහි පැමිණ සිටී. දැන් ප්‍රාතිහාරය දැක්වීමට කාලය පැමිණ ඇත. එහි යනු මැනව" යයි කීය. පාතික පුත්‍ර, "එහෙනම් ඇවැත්නි, එන්නම් ඇවැත්නි" කියමින් හුන් ගල්තලාවෙහිම නොසලී හිඳී. ඔහු නොගිටින කල්හි ඒ පුරුෂයා, "කිමෙක්ද පාතික පුත්‍ර, ඔබගේ උකුල්ලට ගලේ ඇලුනේද? ගල හෝ ඔබේ උකුල්ලටවල ඇලී ගියේද? එන්නම් එන්නම්" කියමින් ඔබ නොසල්වෙන්නේය යැයි කීය. පාතික පුත්‍ර නැවතද, "එන්නම් ඇවැත්නි, එන්නම් ඇවැත්නි" කියමින් එහිම නොසලී හිඳී. පාතික පුත්‍ර නොනැගිටින කල්හි ඔහු පරාජිතව කරකියාගත දෙයක් නැතිව ගලෙහි ඇලී ඉන්නා බව ඒ පුරුෂයාට වැටහි ආපසු අවුත් පිරිසට කාරණය දැන්විය. එකල්හි තථාගතයන් වහන්සේ පිරිස අමතා, "ඇවැත්නි, පාතික පුත්‍ර හට තමා බුදු කෙනෙකු යන ප්‍රකාශය ඉවත් කර නොගෙන ඒ සිත ඒ දෘෂ්ටිය අතහැර නොදමා මා ඉදිරියට නොආ හැකිය. ඉදින් එන්නට සිතුවේ නම් ඔහුගේ හිස ගිලිහි බිම හෝ වැටෙන්නේය, පුපුරා හෝ යන්නේයයි වදාළසේක. එකල්හි ඒ පිරිසෙහි උන් ලිච්ඡවී මහා අමාත්‍යයෙක් නැගිට, "පින්වත්නි, මා එනතුරු මොහොතක් නවතින්න. පාතික පුත්‍ර මේ පිරිසට ගෙන එන්නට මම උත්සාහ කර බලමි" කියා පාතික පුත්‍ර වෙත ඔහු ගියේය. ඔහු එහි ගොස් පාතික පුත්‍රයා අමතා, "ඇවැත්නි, ඔබ විසින් කළ තමා බුදු කෙනෙකු යන ප්‍රකාශය ඉවත් කර නොගෙන තමා බුදු කෙනෙක් යයි සිතා තමා බුදු කෙනෙක් යන දෘෂ්ටිය නොහැර ඔබ ශ්‍රමණ ගෞතමයන් ඉදිරියට නොපැමිණිය හැකිය. ඉදින් ඔබ පැමිණෙන්නට සිතුවේ නම් ඔබගේ හිස ගැලවී හෝ වැටෙන්නේය, පුපුරා හෝ යන්නේයයි ශ්‍රමණ ගෞතමයෝ පිරිස මැද ප්‍රකාශ කළහ. ඔබ ශ්‍රමණ ගෞතමයන් වෙත යනු මැනවි. අන් ප්‍රාතිහාරයක් කම් නැත. යාමෙන්ම ඔබට ජය ලබා දෙමේ" කීය. පාතික පුත්‍ර, "එන්නම් ඇවැත්නි, එන්නම් ඇවැත්නි" කියමින් ගලටම ඇලී නිසලව සිටී. ඔහු නැවතද පාතික පුත්‍ර හට එන ලෙස කීය. පාතික පුත්‍ර, "එමි, එමි" කියමින් නිසලව හිඳී. අමාත්‍යතෙමේ පාතික පුත්‍ර පරාජිතව ඉන්නා බව තේරුම් ගැන පෙරලා ගොස් ඒ බව දැන්විය. එකල්හි තථාගතයන් වහන්සේ පාතික පුත්‍රයා කඹවලින් බැඳ ගවයන් ලවා අද්දවාද තමන් වහන්සේ ඉදිරියට නොගෙන ආ හැකි බව වදාළසේක. එකල්හි ජාලිය නැමැත්තෙක් පිරිසට කියා ඔහු කැඳවාගෙන එන ලෙස එන පිණිස පාතික පුත්‍රයා නැගිටවන්නට උත්සාහ කළේය. නොයෙක් ලෙසින් කරුණු කියමින් අවමන් කරමින් උත්සාහ කළ නමුත් පාතික පුත්‍රයා නැගිටවිය හැකි නොවීය. පාතික පුත්‍රයා නැගිටවනු බැරි බව තේරුම්ගත් ජාලිය පෙරලා අවුත් ඒ බව පිරිසට කීය. ඉක්බිති තථාගතයන් වහන්සේ රැස් වූ මහා පිරිසට දහම් දෙසා බොහෝ දෙනෙකුන් ක්ලේශ බන්ධනයෙන් මුදවා සත් තලක් අහසට නැග තමන් වහන්සේගේ ශරීරයෙන් ගිනිදැල් නික්මවා දුම් නික්මවා ප්‍රාතිහාරය දක්වා මහවනේ කූටාගාර ශාලාවට වැඩම කළසේක. පාතික පුත්‍රයා පිළිබඳ වදාළ දේ අසත්‍ය කරන්නට බොහෝ දෙනෙකුන් උත්සාහ කළද එය කිරීමට නොපිළිවන් විය. මේ කතාවල් දෙක පාතික සූත්‍රය ඇසුරෙනි. 7. ලෝකේ බොහෝ දෙනා එකක් කියමින් අනිකක් කරති. භාග්‍යවතුන් වහන්සේ වනාහි යම් ආකාරයකින් කියනසේක් නම් ඒ ආකාරයෙන්ම කරනසේක. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. ලෝකේ බොහෝ දෙනා එකක් කරමින් අනිකක් කියති. භාග්‍යවතුන් වනාහි යම් ආකාරයකින් කරනසේක් නම් ඒ ආකාරයෙන්ම කියනසේක. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. 8. අගද යනු බෙහෙතට නමකි. නොවරදින්නා වූ සත්‍ය වූ බෙහෙත තත අගද නමි. නොවරදින බෙහෙත් ඇත්තේ තථාගතද නමි. දිව්‍ය ඖෂධයෙන් සර්පයන් මඩින්නාක් මෙන් වසඟයට ගන්නාක් මෙන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දේව බ්‍රහ්මයන් සහිත සකල ලෝකයා අභිභවනය කිරීමට වශියෙහි පැවැත්වීමට සමත් නොවරදින්නා වූ බෙහෙතක් භාග්‍යවතුන් වහන්සේට ඇත්තේය. එබැවින් උන්වහන්සේ තථාගත නම් වෙති. ඒ බෙහෙත නම් අනූපම දේශනා විලාසය. චතුර සංඛ්‍ය කල්පලක්ෂයක් මුළුල්ලේ රැස් කළ පාරමිතා කුසලස්කන්ධය, ආර්ය සීලස්කන්ධය, ආර්ය සමාධිස්කන්ධය හා ආර්ය ප්‍රඥාස්කන්ධය යන මේවාය. තථාගතයන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන නුවණ නැමැති කඩුවෙන් පරවාදයන් සිඳලීමට සමත් තියුණු නුවණැති ක්ෂත්‍රිය පණ්ඩිතයන්ද, බ්‍රාහ්මණ පණ්ඩිතයන්ද, ශ්‍රමණ පණ්ඩිතයන්ද දේශනා විලාස නැමැති ඖෂධයෙන් අභිභවනය කොට තමන් වහන්සේගේ වශියට ගනිති. බොහෝ ක්ෂත්‍රිය බ්‍රාහ්මණ ගෘහපති ශ්‍රමණ පණ්ඩිතයෝ තථාගතයන් වහන්සේ පරදවන්නට සිතා විසඳීමට දුෂ්කර වූ නොයෙක් ප්‍රශ්නයන් ගොතා එසේ ගොතාගෙන උන්වහන්සේ වෙත පැමිණ උන්වහන්සේගේ දේශනය අසා ගොතාගෙන ආ ප්‍රශ්න නොවිචාරා උන්වහන්සේගේ ශ්‍රාවක බවට පැමිණෙති. තථාගතයන් වහන්සේ අප්‍රමාණ චක්‍රාවාලයන් හි වෙසෙන මනුෂ්‍ය, දේව, බ්‍රහ්ම ආදී සකල සත්වයන්ම පිනෙන්ද, ශීලයෙන්ද, සමාධියෙන්ද, ප්‍රඥාවෙන්ද, විමුක්තියෙන්ද අභිභවනය කොට සිටින සේක්. එබැවින් උන්වහන්සේ ලෝකයෙහි අතුල්‍ය වෙති, අප්‍රමේය වෙති, අනුත්තර වෙති, රජුන්ට රජෙක් වෙති, දෙවියන්ට දේව වෙති, බ්‍රහ්මයන්ට අති බ්‍රහ්ම වෙති. මෙසේ කරුණු අටකින් බුදුරජාණන් වහන්සේ තථාගත යැයි නම් වනසේක්.